ධම්මස්සවේන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භකාරකං ගවේ සම්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ඝාකාරක දිඨෝ සී පුනගේ හං නකාහසීති සදහවර පින්නතුනි තථාගතයන් වහන්සේ ලෝක පහළවීම ආශ්චර්යජනක දෙයක්. ඒ ආශ්චර්යජනක වන්නේ සමස්ත සත්ත්ව සංහතියෙහි භවගාමිත්වයට චිත තැබීම සඳහා යම් මාවතක් විවර වේ නම් මේ විශ්වය තුළ මේ ලෝකයේ තුළ ඒ තථාගතයන් වහන්සේගේ පහළවීම තුළින්ම සිදුවෙන දෙයක්. තථාගතයන් වහන්සේගේ අවබෝධය තුළින් සිදුවෙන දෙයක්. ඒ කරුණ පිළිබඳ අවබෝධයක් ලබා නොගන්නා වූ සමාජයේ ආගමික වශයෙන් වෙන් වෙමින්, ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් වෙන් වෙමින්, රටවල් වශයෙන් වෙන් වෙමින්, ඔය භව ගාමිත්වය තුළ හොඳ හෝ නරක පුරවැසියන් වෙමින් යෙදී සිටින බව ඔවුන්ටම වැටහෙන්නේ නැහැ. ඒ වටහා ගැනීමට නම් හිතෙවෙන්නා වූ අනතුරුදායක බව පිළිබඳව කෙනෙකුට වැටහෙන්නට ඕන. ඒක විශාල වචනයක් ඔය අනතුරුදායක බව කියලා කියන කේ තේරුම. සාමාන්‍යයෙන් ඒක කියන්න පුළුවන් කමක් තියන්නේ සාගරයක අතරමං වීම වගේ කියන එක. සංසාර සාගරයේ සත්වයා අතරමං. තථාගතයන් වහන්සේ කෙනෙකුගේ සේවන ලැබෙන තාක්කල්. ඒට ගැලවීමේ මඟ පිළිබඳව හිතන්නවත් පුළුවන් කමක් නැහැ. මේ සංසාර ගමන පිළිබඳව කතා කිරීමේදී උන්වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රකාශ කරපු ප්‍රකාශයක් අපි පාසල් අධ්‍යාපනයේ පටන්ම ඉගෙන ගන්න ලබනවා. ඒ ගාථා පද 8ක් විතර තියෙනවා පාවිච්චි කරන්න නැතුව මම 4ක් විතර ගත්තේ. ඒ ගාථාවෙන් කියන දේ පැහැදිලි කිරීමටත් වඩා වෙනත් කරුණක් පැහැදිලි කිරීම අරමුණු කරගෙන. දැන් සාමාන්‍යයෙන් ගහ නැත්තම් ගෘහ කියන වචනේ පාවිච්චි කරනවා. ගහ කාරක කියන කේ තේරුම ගේ තනන්නා කියන එක. කාරක කරන්නා. කොට පළවෙනිම පෙනෙනවා ගහකාරකම් ගවේ සන්තෝ ගිය තනන්නා සොයමින් නැවත නැවත උපදෙමින් දුක් විඳ මේ සසර ගමනේ දුක්ඛා ජාති පුනප්පුනා ගහකාරක දික්තෝසි මේ ගෘහය කරන කෙනා දුටුවා. එබැවින් පුන ගේ හම්න කාහසී නැවතනම් ගෙවල් හදන්නේ නැහැ කියන වචනයක් සඳහන් කරනු ලබනවා. මේ ගිය සහ ගේ කරන්නා ගේ හැදීම නතර කිරීම කියන මේ පදවල තියෙන අරුත සමාජයට පැහැදිලි කරන්නටයි ආමේ ධර්මදේශනාව ඉලක්ක කරගෙන තිබෙන්නේ. අපේ හිතවතුන් අපට සවන් දෙන අය, එහෙමත් නැත්නම් සවන් නොදෙන බොහෝ අය කතා කරන මාතෘකාවක් තමයි පුනරුත්පත්තිය කියන වචනය. පුනරුත්පත්තිය කියන වචනේම ධර්මානුකූල නෑ, ඒක තේරුම් ගන්න ඕන. ඒ වෙනුවට අපි යොදන්න ඕන පුනර්භවය කියන එක. මතක තබා ගන්න. පුනරුත්පත්තිය කියන වචනේ හින්දු දහමට අයිති දෙයක්. ආත්මය විශ්වාස කරන අය ආත්මෙන් කිලුටෙන් ගලවා ගැනීම හෝ ආත්මය ඊළඟ ජීවිතයකට යාම කියන සංකල්පය තමයි පුනරුත්පත්ති. පුන නැවත උත්පත්ති ඉපදීම. අපිත් මේක දන්නේ නැති නිසා වචනේ ණයට අරගෙන වගේ නැවත ඉපදීම කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් නත්ති ඉදානි පුනරුත්පත්ති කියලා නෙවෙයි තියෙන්නේ නත්ති ඉදානි පුනබ්බවෝ කියලා. අන්න අපේ වචනේ. දැන් පුනර්භවයක් නැත. පුනර්භව අර පුන කියන වචනේ තේරුම නැවත කියන එකමයි භව කියන එකේ තේරුම වීම කියන එක. නැවත නැවතත් වීම පුනර්භවය. මගෙන් අහන ප්‍රශ්නවලදී තියෙන්නේ අර පුනරුත්පත්තිය කියන වචනේ උනාට මේ පුනර්භවය සිදු වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි සමාජයට වටහා ගන්න බැරි වෙලා තිබෙන්නේ. මේකට එක හේතුවක් තිබෙනවා. මොවුන් ගැඹුරු ධමයක් වටහා ගන්නේ නැතුව සම්මුති ධර්ම මූල කොටගෙන තමයි පුනර්භවය හොයන්න හදන්නේ. ඒ පුනර්භවයේ තේරුම් ගැනීමට අවශ්‍ය ධර්මයක් පවතිනවා. ඒක තේරුම් ගත්තම තමයි තේරෙන්නේ මම නොනින් දකින්න ඕන දේවල් ලැබුණාම පරලොව ගිහින් දකින්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. අපේ බුදුසමයේ පුනර්භවයේ සිදුවෙන ආකාරයේ හෝ නැති කිරීම පැහැදිලි කරන්නට මත්තෙන් සමස්ත සමාජයේ මේ පිළිබඳ දරන ආකල්පයක් මම කියලා හිතියොත් හොඳයි. මම මුලින් මතක් කළා වූ හින්දු දහමෙහි ආත්මය පරලොවට යන අදහසක් ඉදිරිපත් වෙනවා. මෙරටේ පවතිනා වූ අනිකුත් ආගම් ගැන ගත්තහම ආත්මය කෙලොටින් ගලවා ගැනීමක් සඳහන් අතර මරණින් මතු සදාකාලික සර්ගයක් හෝ නිරයක් උගන්වනවා. ප්‍රධාන ආගම් දෙකෙහිමත් බුදු සමය ඇරෙන විට මේ වදන අමං අහලා තිබෙනවා. එතකොට එයින් මා දකින දේ ඒ ආගම් පිළිබඳ දර්ශනීය විග්‍රහ කරන්නට හෝ විවේචනය කරන්න අඩුපාඩු දක්වන්නට යනවා නෙවෙයි මම. මම මෙතන කතා කරන්නේ සමස්ත සමාජයේ බලාපොරොත්තු පිළිබඳව. හැම කෙනෙක්ම ජීවිතෙන් එහා පැත්තට බලාපොරොත්තුක් තියන් ඉන්නවා. ඒක සදාකාලික සර්ගයකට හෝ නිරයකට හෝ තවත් කොහාට හෝ ජීවිතේ මරණින් කෙලවර වෙන්නේ නැති බව. ඒ හැම දිනාගෙම අදහස. ඔය මැරුණම ආයෙ උපදින්නේ නැහැ කියන නාස්තිකවාදීන් කීප දෙනෙක් කරනහම අනිත් කාටවත් මේ ජීවිතේ මරණින් කෙලවර කරගන්න ඕන තමක් නැහැ. කෙලවර කරගන්නත් බෑ. තව තියෙනවනම් කැමැත්තක් තියෙනවා. එහෙමනම් මරණින් එහා පැත්තට පැවැත්මක් සිදු වෙන බවට හිතන්න කරුණු එකක් ඒ. බුදුසමයේ මේට සමගාමීව මරණින් මතු පාපයේ මුල්කට ගත්ත දුගතිගාමි උත්පත්තියකුත් පුණ්‍යාවිසංකාරේ හෝ අපුණ්‍යාවිසංකාරේ පුණ්‍යාවිසංකාරේ හෝ අනිජ්ජාවිසංකාරේ මුල්කට ගත්ත සුගතිගාමි උත්පත්තියකුත් වෙන්නනවා. අපිට මේක සාමාන්‍ය වශයෙන් අපාය දිවි ලෝක කියලා කියන්න පුළුවන්. අනිත් ආගම් වලට සමගාමීව. නමුත් බුදු සමයේ විශිෂ්ට වචනයක් තිබෙනවා මේ මරණින් එහා පැත්තට වෙනකොට ජීවිතය තුළ තිබෙන ආ වූ වචනයක්. ඒකට කියනවා නිර්වාණ කියලා. මෙන්න මේ නිර්වාණ පදේ අර්ථය තමයි හොයාගන්න සමාජයේ ආගම් වලින් බැරි. විශේෂයෙන් අපේ බෞද්ධයනුත් මතක තියාගන්න ඕන. බුදු සමයෙන් පෙන්වන නිර්වාණ පදේ අරුත මරණින් මතු හෝ අනාගත බුදුවරයෙක් හෝ ඉදිරියේ නොව තමන්ගේ ජීවිතය තුළ මතු කරගත යුතු යුත්තක්. ජීවිතය තුළ සාක්ෂාත් කරගත්තොත් පමණයි පුනර්භව සංකල්පයට ආයුබෝවන් කියන්න පුළුවන් වෙන්නේ. සාක්ෂාත් කරගන්න නැත්නම් පුනර්භවයේ සිදුවෙන ආකාර අපට හොයාගන්න පුළුවන්. ආකාර කීපයක් මා පැහැදිලි කරන්න කැමතියි. සාමාන්‍ය මට්ටමින් මේ පැහැදිලි කරන්න ගැඹුරු මට්ටමින් මේ පළමුව අපි සාමාන්‍යයෙන් සමාජයේ කතා කරනවා පරලෝ යනවා කියලා වචනයක්. සාමාන්‍යයෙන් පරලෝ යනවා කියන වචනේ සිංහල ව්‍යවහාරයට ගත් දෙයක් වුණාට අර්ථය සඳහන් කරන්න හැම එකක් නෙමෙයි. සෝකායස්ස වේදෝ පරම්මරණ. ඔහු කය බිනිවෙන් සිදුවෙන මරණයෙන් පසු දුග්ගතින් සුග්ගතින් දිව්‍යසහවිතං උප්පජ්ජති කියන වචන තමයි පාලිය සඳහන් වෙන්නේ. ඒක එකක්වත් පරලෝ කියන වචනේ සඳහන් වෙන්නේ නැහැ. යන තැන් පිළිබඳව සඳහන් කරන්නේ. දුග්ගතින් සුග්ගතින් දිව්‍යසහවිතං. අන්න පරලෝ යන තැන් වගේක් සඳහන් කරනවා. පරලෝ යනවා දුගතිගාමි වෙනවා. අපි කියනවා අපායගත වෙනවායි කියලා. සුගතිගාමිත්තක් තියෙනවා හතක්. manuss ලෝකේ එකක්, සදිවි ලෝක අනිත් හය. මේවට කාම සුගතිය කියලා කියනවා. තවත් එහාට තියෙනවා රූපී අරූපී බඹතල කියලා 20ක්. මේවටත් තමයි පරලෝ යamak නැත්තම් උපපජ්ජති තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ මම දකින ආකාරයට පවෙන් පරලෝ යාම සහ පිනෙන් පරලෝ යාම සහ ධානයෙන් පරලෝ යාම කියලා පරලෝ යාම තුනක් තින් එකකට මේ සමාජයට මොහොන දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒ පරලෝ යාම් සිදු වෙන්නේ මොනවා නිසාද? පින විපාක වශයෙන් බලපාන නිසා, ඉවර නැති නිසා. පව විපාක වශයෙන් බලපාන්නට හේතු තිබෙන නිසා, ඉවර නැති නිසා. ධානය ශරීරයේ ඉක්මවා යමින් විපාක වශයෙන් බලපාන නිසා. ධානය විතරක් නෙමෙයි පව පින දෙකත් එහෙමයි. මෙලොව වශයෙන් ශාරීරික වශයෙන් බලපානකොට කතා කරනවා ප්‍රවෘත්ති පාප කියලා. ශාරීරික ඉක්මවා යනකොට කතා කරනවා පාරලෞකික නැත්නම් පරලෝ වශයෙන් කියලා ප්‍රතිසන්දි විපාක කියලා. මේ විදිහට මේ බුදුසමින් උගන්වන එක මේ ජීවිතය තුළ කරන්නා වූ ක්‍රියාකාරකම් තුළ ඉදිරි පැවැත්මක් වශයෙන් කාම රූප අරූප භවත්‍රයක පැවැත්මක් තමයි මේ පුනර්භවය තුලින් සිදු වෙන්නේ කියන එක පැහැදිලි වෙන කරුණක් පැත්තකට. නමුත් පුනර්භවය කියන වචනේ ගත්තම මේක මෙහෙම සරලව පැහැදිලි කරන්න බෑ. S2 බලන්න පුළුවන් කමකුත් නෑ. මෙතනදී වදනක්මා කියන්න කැමති. ඔය ගහකාරක දිට්ටෝසී පුනගේ හංගකාහසී කියන පදවලින් සිංහල භාෂාවේ විවරණය වෙලා තිබෙනවා මේ ශරීරේ කූඩුව නැමැතිගේ හදන වඩුවා කියන අර්ථයක්. ඒක සම්මත මච්චමින් ගත්තට කමක් නැහැ. නමුත් ඊටත් එහා යන්න වෙනවා මම දකින්නේ. මොකද ශරීර කූඩු තියෙන්නේ තිරසංගත සත්වයින්ට සහ අපට. අපි ඒකට කියනවා ඝන කය නැත්නම් සසම්භාරික කය කියලා. තවත් දෙයක් කියනවා නම් මොකයක් මුල් කොටගෙන ආහාර අරගෙන ආහාර මාර්ග පද්ධතියක් මුල් කොටගෙන දිරවාගෙන ශරීරගත කරගන්නා වූ ශරීරය. ඝනසිරු. പ്രേත භූත නම් වලට අයිති කොටස් වලටත් එහෙම එකක් නැහැ. දිව්‍ය කියන කොටස් වලටත් එහෙම එකක් නැහැ. බ්‍රහ්ම කියන කොටස් වලටත් එහෙම එකක් නැහැ. නමුත් මේ ගහ කියන වචන ගහකාරක කියන කතෙන් තේරුම කය නම් එනං එතනින් එහාට අනිත් භවයන් විවරණය කරන්න බෑ. නමුත් අපාගත වීම දෙවියන් අතර ඉදීම බ්‍රහ්මෙන් අතර ඉදීමත් අනේක ಜಾති සංසාරම්. දුක්ඛා ජාති පුනක් පුනම් තමයි. එහෙනම් ඒ තැන්වලට සත්‍යය පවත්වන ලබන ගෘහය කය වෙන්න බෑනේ. බුදුන් වහන්සේගේ වදනකින් අපි කොහොයාගන්නේ කොහොමද? මේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ වලින් මිදෙන්නේ නැතිව සත්‍යය සංසාර ඇවිදවන්නේ කොහොම කියලාද ආරි සත්‍ය පදයකින් ගන්නෙ අපි? සංකිට්ඨේන පංච පාදානක් ඛණ්ඩා දුක්ඛා. අන්න වදන එළි වෙන තැන. මට හිතෙනවා පංච උපාදානස්කන්ධේ නැමැති ගේ හදන වඩුවා හොයමින් තමයි ගිහින් තිබෙන්නේ. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධ කියන ධර්මතාවයේ තේරුම් ගන්නේ නැතිව අපට පුනර්භවයේ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මතක තබා ගන්න. සාමාන්‍යයෙන් ජාති කියන වචනේ ගත්තාම විග්‍රහ කරනු ලබනවා මව උපස්තකට පැමිණීමක් වේද, යම්බදු හට ගැනීමක් වේද, ස්කන්ධයන්ගේ පහළ වීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක් වේද කියලා මව කුසක බිහිවීම සම්බන්ධයෙන් ජාති විග්‍රහ කරනු ලබනවා. ජාතේ සම්තේසං සත්තානං තම්මි තම්මි සත්ත්වනිකාය සංජාති උක්කන්ති අවිනිබ්බන්ති කියන පදයෙන් මා සිංහලෙන් අරන් පෙන්වුවේ ටික තමයි. ඒ උපන්සිරුරේ දිරා පොළොවට පස් වීම දක්වා යන ගමන ජරා මරණ වශයෙන් උත් වෙනු ලබනවා. එතකොට මේ ජාති කියන වචනේ විග්‍රහ කිරීමේදී නැත්තම් මේ පුනර්භවය කියන විග්‍රහ කිරීමේදී සාමාන්‍යයෙන් පවතින සූත්‍රවල සඳහන් කරලා තිබෙන කරුණක් වශයෙන් පෙන්නනවා මව කුසක පිළිසඳ ගැනීම සඳහා කරුණ අවශ්‍යතාවයක් පිළිබඳව. එතකොට ඒක සාමාන්‍යයෙන් විද්‍යාගාරයක් තුළ පරීක්ෂණාලයක් තුන වුණත් ඒක සිදු වෙන්න පුළුවන් දෙයක්. අවශ්‍ය මූල තත්ත්වයන් එක්කස් වීමට සඳහන් කරන ලබනවා මව්පියන්ගේ වීම කියන එක. විද්‍යානුකූල වචන දෙකක් තියෙනවා. ඒ දෙක මතක් කරගන්න. මේ දෙකේ එකතුව සංසේචනය කියන වචන මේ කතා කරන්නේ. එතෙන්ද තව වචනයක් තියෙනවා තුන්වැන්නාගේ පැමිණීම කියන එක. මෙන්න මේ තුන්වැන්නාගේ පැමිණීම කියන එකේ තියෙන ගන්ධබ්බෝ පච්චපට්ඨිතෝ හොති කියන වචනයක්. මේ වචනේ මේ ගන්ධබ්බ කියන වචනෙන් සමහරවිට යක ගන්ධබ්බ නාථා කියන පදලේ තේරුම් අරගෙන පුද්ගලයෙක් හිතේ හදාගත්තොත්. එහෙම නැත්නම් රුදුරුරුවක් හරි සෞම්‍ය රුවක් හරි හිතාගත්තොත් ගන්ධබ්බයා කියලා කියන්නේ පුද්ගලයෙක් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒක තමයි තුන්වැන්නාගේ පැමිණීම කියලකින් කියවෙන්නේ. නමුත් මෙතනින් පෙන්නන්නේ පුද්ගලයෙක් එනවා කියන අර්ථයට වඩා ගැඹුරු දෙයක්. අවශ්‍ය ඊළඟ හේතුව සැකසීම කියන එකයි. අවශ්‍ය ඊළඟ හේතුව සැකසෙන්නේ කොහොමද කියන එක අපි ඊට පස්සේ හොයාගන්න අවශ්‍යතාවයක් පවතිනවා. ඉතින් මේ සිදුවීම් තේරුම් ගන්න නැතිව පුනර්භවය සිදුවෙන ආකාරය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. අනිත් එක අපි දැනගන්න ඕන මේ පුනර්භවය සිදුවෙන්නේ කොහොමද කියන එක දැනගන්න අවශ්‍ය වෙන්නේ පුනර්භවය ඇති කරගන්න නෙවෙයි. පුනර්භවය ඇති කරගැනීමේ දෝෂය තේරුම් අරගෙන පුනර්භවය නැති කරගන්නයි. නමුත් ඒක පුනර්භවයේ පිළිඳුන ආකාරය පිළිබඳ සැක ඇරුණාම එහි තියෙන ආව අනතුරුදායක බව තේරුම් ගන්න පුළුවන් කමක් තිබෙනවා. දැන් බුදුන් වහන්සේගේ ඉගැන්වීමකට පෙර දෙයක් මම දකිනවා සිදුහත් කුමරු සම්බන්ධයෙන් ඇතුළත් කරලා තිබෙන දෙයක් පොත්පත්වල බලන්න ලස්සන වචනයක් නැද්ද කියලා. අයං අන්තිමා ජාති නත්ති ඉදානි පුනබ්බවෝ. මේ අවසන් හට ගැනීමයි ජීවිතයයි. දැන් නැවත හට ගැනීමක් නැත. නැවත භවයක් නැත. පුනබ්බවෝ. අන්න එතකොට මේ බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ තේමාවම මම දකින්නේ පුනර්භව සංකල්පය පදනම් කරගෙන පුනර්භවය පවත්වන්නට නෙවෙයි පුනර්භවය නවත්තන විදිහ. නමුත් මෙතෙන්ට අවතීර්ණය වෙන්න ටිකක් අපහසුයි. ආරි සත්‍ය සමාජයේ නැත්නම් ආරි සත්‍ය කෙනෙකුට අවබෝධ නැත්නම් මෙතෙන්ට අවතීර්ණය වෙන්න අමාරුයි. ආරි සත්‍ය යටපත් යෝගයක හෝ ආරි සත්‍ය අවබෝධයක් නැති යෝගයක කරන්න තියෙන දෙයක් තමයි එහෙමනම් වත්මන් සමාජයේ බහුතරයක් කරමින් ඉන්නේ. කර්ම විපාක නැමැති න්‍යාය ක්‍රියාත්මකෙන බැවින් ඉන් ගැලවෙන්න බැර බැවින් මරණින් මතු යන ගමනේදී කායස බෙදෝ පරම්මරණයේදී සුගතිගාමී මනුස්ස සෝභග්ගං කියන මේ උත්පත්ති සඳහා මංකෙත් සලසා ගැනීම තමයි වත්මන් සමාජයේ කරන්නේ. එවිට අපි තේරුම් ගන්න ඕනේ එක පුනර්භවයේ නවතා ගැනීමට දරන උත්සාහයක් වඩා පුනර්භවය හොඳ පැත්තට හරවා ගැනීම සඳහා ගමන් කිරීමක් කරන ලබන්නේ. ඔව්. ඒක සම්මුති සත්‍යෙහි එමත් නැත්නම් පුද්ගල සංවරයෙහි බහුතරය අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් වශයෙන් අපි පිළිගන්න වෙනවා. මොකද ඒ සමාජයට අවශ්‍යයි. හොඳ නරක කියන දෙපැත්ත බොහෝ දෙනෙකුට තේරෙනවා. ඒ අනුව සමාජය යහපත් වෙන්නට නම් සමාජයේ සියලු දෙනා හොඳ අය වෙන්න වෙනවා. ඒ හොඳ අය වශයෙන් ජීවත් වීමේදී තමයි සුගතිගාමී පුනර්භවයකට හේතු හමු වෙන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. නමුත් අපි ඊතර තේරුම් ගත යුතු කරණ තමයි හොඳ දේවල් නිසා පුනර්භවය සිද්ධ වෙනවා. පවු නැත්තම් නරක දේවල් නිසා පුනර්භවය සිද්ධ වෙනවා. ඥාන කුසල නිසා පුනර්භවය සිද්ධ වෙනවා. එතකොට ඒ කියන ක්‍රියාකාරම් තුළ පුනර්භවය සිදුවීමේ යහපත් වීම ඇරුණාම නතර වීම සිදු වෙන්නේ නැහැ නේ. නමුත් මෙතන යහපත් වීම කියන කාරණය පැහැදිලි කිරීමට වඩා මේ සිදුවෙන එකයි මට මේ සමාජයට අද විග්‍රහ කරන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ. එබැවින් අපි හේත මැනවින් සවන් දෙන්න මේක මා පැහැදිලි කරන්න උත්සාහ කරනු ලබනවා. මේක ජීවිතයකට එහා පැත්තට යන ආකාරය අපට හොයා ගන්න බෑ. අපි දකින්නේ අපි පුද්ගලින් වශයෙන් දකින්නේ පුද්ගලයෙක් මවකුසෙන් ජීවත් වෙලා ඉඳලා මරණයෙන් එහාට යනවා. ඒකෝර අපි දකින්නේ පුද්ගල මරණය. මේ පුද්ගල මරණය තමයි දැන් මේ පුද්ගලයා සලකනු ලබන්නේ මේ කය නැමැති පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා පෙට්ටියක් තුල සයනය කරපුවාම දැන් එතනින් ඒ කරපු කෙනා නැහැ, දැන් එහාට යනවායි කියලා. එහෙම තමයි අපේ සමාජයේ පෘථග්ජන භාවය තුල පුනරුත්පත්තිය විස්තර කරගන්න උත්සාහ කරන ලැබුවේ. සමහර විට මගේ ළමා කාලේදී පවා මම මේ දේවල් කියවලා තිබෙනවා පුනරුත්පත්තිය ගැන කතා කිරීමේදී කුණැල්ලෙක් උදව් කරගෙන. කුණැල්ලා කියන සතා මේ ප්‍රදේශේ නැහැ, නමුත් කඳුකර ප්‍රදේශවල, සීතල ප්‍රදේශවල ඉන්නවා. මෙහෙත් ඉන්නවා සමහර විට රතුරේ ආලයට දැකලත් ඇති යලේ ඉන්න සතේ. මේ දෙකණක් තියෙන සතේ. මේ දෙකණ තියෙන සතා සම්බන්ධයෙන් කතා කරනවා. ඌ එක තැනක ඉන්නකොට තව තැනකට යන්න වුණාම අග කොටස එතනින් තියලා මේ පැත්ත ගලවනවායි කියලා. එහෙමයි ඒ ගමන ඌගේ යන්නේ සිද්ධ. ඒ අර්ථයේ පුනර්භවයට ගලපන එක හරිම වැරදි මම දකින්නේ. මොකද එතකොට ආත්ම ගමනක් මෙතෙන්න්නේ. කුණැල්ලා මෙතන ඉඳලා එතෙන්න ගියා. නමුත් ආත්ම දෘෂ්ටියක් කරුණාම ආත්ම ගමනක් විග්‍රහ කරනවා නම් ආත්මය සත්‍ය හෝ නිත්‍ය හෝ සදාකාලික නම් එහෙනම් ඒක සසර ගමනේ නිමාවක් දකින්න හම් වෙන්නේ නැහැ. නිත්‍ය සත්‍ය එකක් නම් ඒක වෙනස් කරන්න බුදුහාමුදුරන්ට බෑ. නමුත් මේක තුල පවතින්නේ මේ පැවැත්මට අවිද්‍යාව කියලා දෙයක් තියෙනවා. ඒ අවිද්‍යාව කියන එක තුළ මේ පැවැත්ම සිදුවෙන බව සඳහන් කරන බුදුරජාණන් වහන්සේ අවිද්‍යා පත්‍ය සංඛාරා පදයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් විග්‍රහ කරලා අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය සමග ජරා මරණ වලින් මිදෙන බව පැහැදිලි කරනවා. එහෙනම් අවිද්‍යා පත්‍ය සංඛාරා තුළ තමයි සත්‍යය ඉන්නේ. බුදුන් වහන්සේගේ ගැන්වීම තමයි අවිද්‍යා නිරෝධය කියන එක. අපි අවිද්‍යා නිරෝධය සම්බන්ධයෙන් තමයි අපේ ධර්මදේශනා බොහොමයක් කරුණු ලබන්නේ. නමුත් මේ පැහැදිලි කරන්න හදන්නේ පුනර්භව සංකල්පයේ මීට වඩා සමාජයට පැහැදිලි කරන්න පුළුවන් ආකාරයකට. මම ඔබට පෙන්වන අය පිළිබඳව සෝකායස්ස වේදෝ පරම්මරණා සුග්ගතින් දුග්ගතින් දිව්‍ය සහවිතන් කියන පද තිබෙන බව. එව නැත්නම් ඔබට මම පැහැදිලි කළා මේ සත්‍යය පුද්ගලින් වශයෙන් ක්‍රියා කිරීමේදී චිත්ත අභ්‍යන්තරයට එකතු වෙන්නා වූ ප්‍රේස ධර්මයන් නැත්නම් පුනර්භව හේතු මුල් කොටගෙන පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් පරලෝ යන බව. දැන් අප එහෙනම් පරලෝ යන්නේ පව හෝ රැස් කළොත්, පින රැස් කළොත්, ධාන රැස් කළොත් හේවත් පුනර්භවයට හේතු තිබුවොත් අපට අවශ්‍ය වෙන්නේ කොහොමද මේක සිදුවෙන්නේ කියන එක තේරුම් ගන්න. අනේ ඒකයි මම මතක් කළේ මේක පුද්ගලයෙක් වශයෙන් අරගෙන විග්‍රහ කරන්න යාම තුල ලොකු අමාරුවක් වැටෙනවා අපි. මොකද එතකොට මෙහෙන් එහාට යෑමක් ආදී මේ කාරණා වහම් වෙනවා. නමුත් මේක හේතුපටිච්ච සම්භූතං කියන වචනයක් සඳහන් කරනවා. මේ හේතු හට ගැනීම නිසා එකතු වීමක්. අවශ්‍ය හේතු ටික එකතු වෙනකොට තමයි මේ ඵලය හටගන්නේ කියන එක පිළිබඳව. ඉතින් මෙහිදී යන එන කතාව පිළිබඳව කතා කිරීමේදී භෞතික ලෝකයේ තියෙන සත්‍යයක් මම ඔබට කියන්න කැමතියි. ඔබට අවශ්‍ය නම් මේ ලෝකේ තියෙන යම් දෙයක් නරඹන්නට ඔබ අන්තර්ජාලය භාවිතා කරපුවාම ඒ දේවල් අන්තර්ජාලයට ඇතුළත් කළේ ඇමරිකාවේද ලෝකේ තව කොහෙද කියන ප්‍රශ්නයක් නැහැ. ඒ අදාළ දේ ශබ්ද සහ රූප සමග ඔබේ නිවසට එනවා තත්පර ගණනකින්. ඔබ නිකමට හිතුවේ නැද්ද ඇමරිකාවේ සිට ලංකාවට එන්න දින දෙකක් දෙකමාරක් යනවා කියලා? කොහොමද තත්පර ගණනකින් ඔබේ නිවසට මේක ආවේ? යාමක් හේමක් තියෙනවා නම් එහෙම වෙන්න පුළුවන්. මතක තබා ගන්න. කොමල අරමනා ඔබේ නිවසේ සිට රූපවාහිනී යන්ත්‍රය හොබන්නේ දෙලිය. යම් කිසි විකාශන මධ්‍යස්ථානයක විකාශනය කරන ලබනවා. ආලෝකයත් ශබ්දයක් ගමන් කිරීමක් තියෙනවා. ඒවට වේගයක් තියෙනවා, කාලයක් තියෙනවා. නමුත් මේ තත්පරයක් යන්නවත් මේව පහළ වෙන්නේ මොනවා නිසාද? ගමන් කරන නිසාද නැත්නම් හේතු එකතේ වෙන නිසාද? අපේ සිතට තේරුම් ගන්න බැරි ගැඹුරු තත්ත්වයන් මේ ලෝකේ තියෙනවා කියන එක තමයි මේකෙන් හිතන්න ඕන කමක් තියෙන්නේ. අනේකයි පුනර්භවය සර්වඥ ඇසකට තේරෙනවා වුණාම අපට බලා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් තථාගතයන් වහන්සේලා විස්තර කර තිබෙන ආකාරයේ අනුව අපිට ඒක පිළිගන්න කාරණා තියෙනවා. සාමාන්‍යයෙන් පොතපතනම් උගන්වන්නේ පුනර්භවය සහ වෙන සාධක වශයෙන් සාක්ෂි කීපයක්. එකක් උපදින දරුවන්ගේ විශිෂ්ට දක්ෂතා, එකක් සමහර අයගේ අතීතය පිළිබඳ ආවර්ජනයන්, අනිත් එක තමයි තථාගතයන් වහන්සේ වැනි කෙනෙකුගේ පැහැදිලි කිරීම. මේ කරුණු තුනම පුනර්භවය සිදුවෙන බවට පිළිගන්න සාධක වශයෙන් උගන්වනවා. එහෙම ඉගෙනුවාට පුනර්භවය සිදුවෙන ආකාරයට යන්න ඇයි බැරි? අන්න එතනයි මගේ ඊළඟ විග්‍රහය තිබෙන්නේ. ඒකට හේතුව තමයි පුනර්භවය විග්‍රහ කරලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා තිබෙන්නේ. ත්‍රිලක්ෂණය විග්‍රහ කරලා තිබෙන්නේ ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ ගිහියා හෝ පැවිද්දා මුල් කොටගෙන නෙවෙයි. අපට කය මවකසින් බිහිවි ජීවිත අවසානයේ මේ අනේකක්. ඒ කය ක්‍රියාත්මක වෙන්නේ සිත වශයෙන්. කය ස්වභාවයත් පැහැදිලි කරන ලබනවා නිරන්තරයෙන් රූප කලාප වෙනස් වෙනවායි කියලා. ඒක තමයි ලදරුවෙක් තරුණෙක් වෙන්නේ, තරුණෙක් මැදිවිය කෙනෙක් වෙන්නේ, මැදිවිය කෙනෙක් මහලු වෙන්නේ එක දවසට නෙමෙයි. නිරන්තරයෙන් රූප වෙනස් වෙන නිසා. නමුත් රූපට එහා පැත්තට යනවා සිත දෙයක්. සිත සම්බන්ධයෙන්. සිත සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ සිත තරම් වේගයෙන් හටගෙන නැසෙන. ධමයක් මේ ලෝකේ කොහෙවත් නැහැ, උපමාවක්වත් කරන්න බෑ කියලා. එහෙනම් මේ සිතේ හට ගැනීම නැසීම නම් මේ මූලධර්මයේ මුල් කොටගෙන අපිට තිබෙනවා නේද? ශනිකව ඉපදීමක් සහ මැරීමක්. මරණ තුනක් පොතපතේ සඳහන් වෙනවා. ඔබ පිළිගන්නා වූ ජීවිත අවසානයේ මරණයට කියනවා සම්මුති මරණය කියලා. චිත්ත වීතියක් නැත්තම් ඇසෙන් ගත්තා වූ අරමුණක් තනින් ගත්තා වූ අරමුණක් ජීවිතයක් කියන එකේ තේරුම සමූහයක් කියන එක වශයෙන් ගොස් විනාඩි ගණනකින් විනාඩියකින් තත්පර ගණනකින් අවසන් වෙනවා. ඒක සම්තතිය අවසන් වෙන එක කතා කරනවා. තත්පර පහකින් වෙන්නත් පුළුවන්, සම්තතියට සීමාවක් නැහැ. ඊට පෙරත්ව හටගත් ඡනින් නැති වෙන තව එකක් වෙනවා ෂණික කියලා. ෂණික මරණ. මේ ෂණික මරණ සිදුවෙන ආකාරයේ තේරුම් ගන්න නැතිව පුනර්භවයේ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. අපි ළඟ පිළිගත්තත් නැතත් ෂණික මරණයක් පවතිනවා. මේ ෂණික මරණයට සිතේ ඉපදීම නැසීම කියන මේ ධර්මතාවයට තවත් වචනයක් බුදු සමය සඳහන් වෙනවා. ඒ තමයි මේ ෂණිකව හටගෙන නැසෙන දෙය දොරවල් පහකින් හටගන්නා වූ අරමුණක ක්‍රියාකාරීත්වයක නැස්මක්. දොරවල් පහකින් සෝ මනෝද්වාරය. දොරවල් පහට ඇස කනනාසය දිව කය කියනවා. මනෝද්වාරයට සිත කියලා කතා කරනවා. එහෙම නැත්නම් චක්කුසෝත ගාන ජීවහා කාය මන කියලා කතා කරනවා. මේවායින් උපදින්නේ මොනවද? එතනත් ඉපදීමක් නැතිෙන්නේ අරමුණ. අපි ඉපදෙමේ කියන වචනේ කල්පනා කරනවා මෞපසෙන් දීමට. නමුත් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණ වල හට ගැනීමත් ඉපදීමක්. අන්නේ අරමුණ වල හට ගැනීම අපට ජීවත් වෙන්න අවශ්‍යයි. මේ විශ්වයේ මේ සත්වයන් හට ගැනීමේදී උන්ට අවශ්‍ය ඉන්ද්‍රිය පහළ වෙනවා. අපට ඇස කන නාසය දිව කය කියලා ටිකක් දීලා තිබෙන්නේ ඕව වහගෙන ඉන්න නෙවෙයි. ජීවත් වෙන්න අවශ්‍ය ආකාරයට ප්‍රයෝජන ගන්න. එහෙම ලෝකයක් සැකසී පවතිනවා. ඉබෙවින්නේ අරමුණ හඳුනාගෙන අපි ජීවත් වෙන්න වෙනවා. එවේ අනතුරු දායක බව අනතුරු දායක නොවන බව හඳුනාගෙන ජීවිතය ගෙන යන්න පුළුවන් වෙනවා. නමුත් මිනිසා කරන වරදක් තමයි ඒ දීලා තියෙන ඉන්ද්‍රියන්ගේ සීමාව ඉක්මවා යමින් ඊට එහාට බැඳීමක් ඇති කරගන්න ලබනවා. මෙන්න මේ බැඳීම කියන කාරණේ නිසා තමයි මේ දුකටපත් වීම සිදු වෙන්නේ. ඇස කනනාසය ලබා දී තිබෙන නිසා නෙවෙයි. මේවා තුළ සීමාව ඉක්මවන බැඳීමක් ඇති වෙනවා. ඒ සීමාව එක් වෙන බැඳීම මොකද්ද හොයන්න වෙනවා. කොහොමද ඒක සිදු වෙන්නේ? අපිට ඇසට රූපය හමු වෙනවා. කනට ශබ්දය හමු වෙනවා. නාසයට ගන්ධය හමු වෙනවා. මෙහෙසේ දොරවල් 6ට අරමුණු 6ක් හමු වෙදී මේවා සම්බන්ධයෙන් අපේ මෙන්න මෙහෙම ටිකක් උපදිනවා. උපජ්ජති මනාපං, උපජ්ජති අමනාපං, උපජ්ජති මනාපමනාපං. තුනම උපදින්නේ නැහැ. සමහර අයට කැමැත්තක් උපදිනවා. සමහර අයට අකමැත්තක් උපදිනවා. සමහර අයට මධ්‍යස්ථ බවක් උපදිනවා. මනාපමනාපං කියන එකෙන් මනාපේ යමනාපේ දෙකම උපදිනවා කියනවා නෙවෙයි මං හිතන්නේ, මධ්‍යස්ථ බව වෙන්න ඇති. මෙසේ අපට මේ අරමුණු ගැනීමේදී එසේ ඇති වෙන ආකාරයේ ධර්මතා අපි හුරු කරන් තිබෙනවා. මෙතනදී මේ මනාප වුණත් නැතත්, අමනාප වුණත් නැතත්, පිළිගත්තත් නැතත් සිදුවෙන සංසිද්ධියක් තියෙනවා. අර බුදුන් වහන්සේ වදාළ ක්ෂණිකව හටගෙන ඥානයි. ඒක බුදුන් වහන්සේගේ නිස්පාදනයක් නෙමෙයි, ඒක මේ සත්වින්ගේ චිත්තසංතතිය සිදුවෙනා වූ ක්‍රියාදාමයක්. ඒකට ආලම්බේදයක් නැහැ. ස්වයංක්‍රීයව හරගත්ත ගමන්ම නැති වෙනවා. නමුත් මේ ස්වයංක්‍රීයව හටගත්ත ගමන් නැතිීමේ ක්‍රියාදාමයට තමන් විසින් හානි පමුණව ගන්න ලබනවා. මලක තබා ගන්න එක. නොදැන තමන් විසින් හානියක් පමුණව ගන්න ලබනවා. මෙන්න මේ හානිය හඳුන්වනු ලබන්නේ උපාදානය කියලා. උපාදානය කියන වචනේ තවත් සිංහලට පරිවර්තනය කරලා සරලව කරගත්තොත් පෙන්වන ලබන්නේ දැඩිව ගැනීම, අල්ලා ගැනීම කියන වචනෙන්. දැඩිව ගැනීම, අල්ලා ගැනීම කළොත් හටගත්තු හිතුවිලි නැති වෙනවා. අල්ලා ගැනීම කළත් නැති වෙනවා, නැතත් නැති වෙනවා. නමුත් අල්ලා ගැනීම කළොත් නැති වෙන්නේ යලිත් හටගන්න හේතුවක් ඉතුරු කරලා. මතක තියාගන්න. ගොනහැරිම හැම දෙයක් හෝ අල්ලා ගැනීම කියන මේ වදනට ගොදුරු වුණොත් නැති වෙන්නේ යලිත් හට ගැනීමට හේතුවක් ඉතුරු කරලා. මෙන්න මෙහෙම අපට අපේ ජීවිතය තුළින් හොයාගන්න පුළුවන්කමක් තියෙනවා මේ වගේ දේවල්. ඔබ යම් කිසි කෙනෙක් සම්බන්ධයෙන් විශාල ප්‍රසාදයක් ඇති කරගෙන ඉන්නවා. ප්‍රසාදේ හොඳයි, ගෞරවය කිරීම හොඳයි. ප්‍රසාදේ වුණත් ගෞරව කිරීමත් අල්ලා ගැනීමේදී අර වැරද්ද සිද්ධ වෙන්න පුළුවන්. අද මේ දැකපු පුද්ගලයා කලක් තිස්සේ මේ ප්‍රසාදේ ඇති කරගත්ත පුද්ගලයා ඊළඟ දවසට දකින්නකොට හිතේ ඇති වෙන ප්‍රසාදේ ඔබ ප්‍රකාශ කරන්නේ වචනෙන්, බුදුන් දැක්කා වගේ, අම්මා දැක්කා වගේ කියන වචනින් කතා කරනවා. එතකොට ඒක මින් පෙර ඇති වූ දෙයක් ඇසට ගැටීමේදී යලි හට ගන්නා දෙය. ඔබ එසේම යම් කෙනෙක් සමග අමනාප වෙනවා. සතියක් මාසයක් දෙකක් එහෙම තියන් ඉන්නවා නැත්තම්. ඊට පස්සේ දවසක ඔබට මුණ ගැහෙනවා. එතකොටත් ඔබ කියනවා දකින්න කොටත් ආයත අඳුකල වගේ කියලා. එතකොට ඒ නැවත දැකීමේදී ඒ අමනාපය ඉපදුනා. ඒ නැව අමනාපේ සහ මනාපේ කොහෙද කියලා ඉපදුනේ. සිත්හි තබාගත් බැවින් යලි හේතුවකට වෙනකොට උපදිනවා. හොඳයි සිත්හි තබාගත්තේ නැත්නම් එම උපදිනවාද? දැන් ඔබට තියෙන තේරෙනවද නැවත ඉපදීමක් සිදු වුණයි කියලා. ඔබ යම් දෙයක් අවසන් කළේ නැතුව තැබුවොත් ඒකට අද හෝ හෙට හෝ අනිද්දා හෝ මේ ජීවිතය තුළ ඕනෑම දවසක හෝ ඒකට ශරීරයක් අවශ්‍ය නැති නිසා ශරීරයෙන් එහා පැත්තට හෝ මේ තබන දේවල් නිසා නැවත ඉපදීම සිදු වෙනවා. එහෙනම්යි පුනර්භවය දකින්න වෙන්නේ කයක් තුලින් නෙමෙයි ස්කන්ධ පංචකය තුලින්. ස්කන්ධ පංචකයෙන් පංචකයට අපි මැරෙනවා. නමුත් අපට මරණයක් නැත්තේ ඇයි? ස්කන්ධ පංචකය නැවත නැවත හට ගන්නවා. නමුත් ඒකේ දුක් නැහැ. නමුත් ස්කන්ධ පංචකයේ ඉක්මවාගිය දෙයක් හට ගන්නවා පංච උපාදානස්කන්ධය කියන එක. එතකොට එහිදී මේ නැවත හට ගැනීමට පදනම් වෙන්නේ මොනවා කියලාද පෙන්වන්නේ? අපි හොයාගන්න ඕන කරුණක් තිබෙනවා. යංකෝ භික්ඛවේ අනුසේති තේන සංකම් ගච්ඡති. මේ සංකත ධර්ම හේවත් ස්කන්ධ පංචකයේ මම්මගේ කොට ගැනීමට අවශ්‍ය ධර්මයන් හට ගැනීම කුමක් නිසා සිදු වෙනවා කියලාද පෙන්වන්නේ? අනුසේති. අනුසේති පදයෙන් කියන දේ සිංහලෙන් තේරුම් ගන්න. අනුසය කියලා පාවිච්චි කරන ලබනවා. අනුසේති කියන වචනෙන් පැහැදිලි කරන්නේ අපි ඉස්සෙල්ලා ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකයෙන් උදාහරණයක් ගනිමු. ගොම්ගසක් පිදෙනවා. ගොම්ගස ආහාර නිෂ්පාදනය කරනවා. ගොම්ගසට සවිඥානික බවක් නැති වුණාට ජීවි බවක් තිබෙනවා. ගොම්ගස කල්පනා කරනවා විශ්වය පැවැත්ම සඳහා තමන්ගේ පරම්පරාව තියන්න ඕන. ඒ නිසා මම මැරෙන බව දන්න නිසා ගොම්ගස මැරෙන්න පෙර ඊකරලට බීජයක් ගබඩා කරනවා. මේ බීජය අපිට පෙනෙනවා. එතකොට මේ බීජය ඊළඟ කන්නේදී පැලවෙනකොට පරණ ගොම්ගස නෙවෙයි නමුත් එහි ලක්ෂණ සියල්ල පුළුවන් ඇති කරන්න පුළුවන්. එතකොට ඒ බීජයක් තිබුණ නිසා නේද ගොයන්ගස පැලවුනේ? බැරි වෙලාවත් කන්නක ගොයන් ඔක්කොම මැරුණොත් එහෙම බීජ නැතුව එනම් ආයේ පැලවෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ද්‍රව්‍ය සංඛ්‍යාත බීජයක් නොවුනාට මිනිසුන්ගේ චේතනාව තුළ මෙන්න මෙහෙම ඉදිරි පැවැත්ම සඳහා අවශ්‍ය කරන්නා වූ හේතු ඉතුරු වීමක් තිබෙනවා. මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන ලබනවා කර්ම බීජ කියලා. අන්න මේ බීජ තැබුවොත් පැලවෙන්නාසේ ඔබ පුනර්භවයට හේතු තැබුවොත් ස්කන්ධ පංචකය තුළින් ජීවිතය තුළින් බලන්න එපා. මොනවා තැබුවත් ඒ තබන එක නිසා නැවත ඊළඟ ස්කන්ධ පංචකයක් පංචපාදාන ස්කන්ධයක් හටගන්න පුළුවන් හේතු ඉතුරු වෙනු ලබනවා. එහෙමනම් මෙන්න මේ තැබීම කොයි ආකාරයෙන්ද සිදු කරන්නේ? අන්න ඒක තමයි ඔබට තේරෙන භාෂාවෙන් සමාජයේ පවතින්නේ පව් සිද්ධ කරනවා. පින් සිද්ධ වෙනවා. ඥාන කුසල් සිද්ධ වෙනවා කියන වචනෙන් කියවෙන්නේ මේ පුනර්භවයට හේතු තියනවා කියන එක. මෙන්න මේ ගාථා පදේ අරන් බලන්න. එවංපි තණ්හානසයේ අනුහතේ නිබ්බන්තති දුක්ඛ ඉදං පුනක්ඛුණා. මෙන්න මේ ගාථා පදේ තියෙන කාරණාව හොඳට පැහැදිලි කරලා. උදාහරණෙ තව ඊළඟ පද දෙක ගත්තේ නැත්නම් පැහැදිලි වෙන එකක් නැහැ. යතාපි මූලේ අනුපද්දවේ දල්හේ. ගසක මුලට හානියක් පමුණවන්නේ නැත්තම් උපද්දවේ දැල්ලේ උපද්ද්‍රව කරන කල්ලි අනුපද්දවේ දැල්ලි උපද්ද්‍රයක් ඇති කල්ලි මේ මූල පද්ධතියක් තුළින් තමයි ගසක් පැලවෙන්නේ. චින්නෝපි රුක්කෝ පුනරේව රූහති. ඔබ කරවක් හෝ කේතක් කරන ගහ කපනවා. කුරුඳු වගේ ගස් එහෙම නැත්තම් ඒ වගේ පැලවෙන ගස් වර්ග ගන්න මුලින් පැලවෙන ගස් වර්ග. වතාවක් නෙමෙයි දේවතාවක් නෙමෙයි කොච්චර කැපුවත් නැවත නැවත ගහ ලීලනවා. ඒ මොකක් නිසාද? ගහ කැපුවට මුලට උවදුරු නැති නිසා ලීලනවා. අන්නේ වගේ ඔබ ස්කන්ධ පහමිය ගියත් ශරීරයේ මේ ගියත් ඔබට මේ තණ්හා අනුසය එවම්පි තණ්හා අනුසය අනුහති තණ්හා අනුසය නම් වූ මේ මූලයේ ඇති තාක්කල් පංච උපාදාන ස්කන්ධය හට ගන්නවා කියන එක තමයි නිබ්බන්තති දුක්ඛං ඉදප්පුණක්ුණක් කියලා කියන්නේ. එහෙනම් පංච උපාදාන ස්කන්ධයක් හට ගැනීමට හේතු තැබීම කාම භවයේ හෝ රූප භවයේ හෝ අරූප භවයේ පංච උපාදාන ස්කන්ධයක් පහළ වීමට හේතුවයි. පංච උපාදාන ස්කන්ධයක් හට ගැනීමට හේතු සිතේ අවකාශ කිරීම අද තිබුවොත් හෙට හෝ අනිද්දා ඊළඟ ජීවිතයකදී හට ගැනීමට හේතුවයි. එහෙමනම් මතක තබා ගන්න. ඔබ ඊයේ ඇති කරගත් අමනාපය නිසා අද දකින්නකොට අමනාපය මතුවෙන්නේ. එහෙම නැත්නම් හෙට දකින්නකොට අමනාපය මතුවෙන්නේ. ඊයේ ඇති කරගත්තා වූ මනාපය නිසා හෙට දකින්නකොට මනාපය මතුවෙන්නේ. මෙසේ ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රසංසා යස ආයස කියන අටලෝ දහමට අයිති කාරණා අල්ලා ගැනීම නිසා තවාසයක වචනකින් කියනවා තණ්හා මාන දිට්ඨි වශයෙන් ගැනීම කියලා. එහෙම පදයකින්ම කියන්නේ ඔය කාරණාව. අල්ලා ගැනීම නිසා අවසන් වීමක් සිදු වෙන්නේ නැතුව ස්කන්ධ පහ නැති ගියාට හේතු ඉතුරු වෙනවා. මෙන්න මේ හේතු ඉතුරු වීම තමයි බුදු පියාණන් වහන්සේ අවිජ්ජා පත්‍යා සංඛාරා පදයෙන් පැහැදිලි කරලා තිබෙන්නේ. එහෙනම් පුනර්භවයේ ජීවිතය හා පැත්තට බලන්නේ නැතුව ජීවිතය තුල බලන්න ඔබ තැබූ දේවල් නේද උපදින්නේ. ඔබ ලෝභයක් තැබුවොත්, ද්වේෂයක් තැබුවොත්, මෝහයක් තැබුවොත් මේ මතක තබා ගන්න මේක සාමාන්‍ය මතකේ නෙවෙයි. මතකේ ඉක්මවා යන දෙයක් මේ පෙන්වන්නේ. ඒ විදිහට පවත්තන දේවල් චිත්තාභ්‍යන්තර ගත වෙනවා. ඒකට කියනවා තණ්හානසය කියලා. මට මතක් වෙන එක පුංචි කතාවක් තියෙනවා. එතකොට ඔබට තේරෙවි මේක මේ උදාහරණ ගන්න පැහැදිලි කරන්න. සෙන් ගුරුවරයෙක් ළඟට සෙන් ශිෂ්‍යෙක් එනවා. එවිදින ඔහුගේ දර්ශනය කියලා දෙනවා. මේ කිසිවක් අල්ලන්න දෙයක් නැහැ, මොකුත් නැහැ කියලා තමයි ගෝලයා කල්ැතුම ගුරුවරයාට කියන්නේ. ගුරුවරයා කියන්නේ සියුම් දැක්මක් ඇති කෙනෙක්. එහෙම එයාට කටපාඩමින් එහෙම කිව්වට එයා ළඟ තියෙන බව පෙන්වන්න ඕනකමක් තිබුණා. ඒ නිසා ඔහු කරේ ඔහු ළඟ තිබුණ කැඳ කෝප්පයක් තිබුණා. ඒක ගත්ත ගමන් අර පුද්ගලයාට පහර දුන්නා මේ කෝප්පය. ඔහු බලාපොරොත්තු වෙන ප්‍රශංසාවක් උට කැඳ කෝප්පේ පහර වදිනකොට කේන්ති ආවා. දැන් ගුරුවරයා අහනවා සියල්ල නැත්නම් ඔය කේන්ති ආවේ කොහෙද බිලාද කියලා. එහෙනම් කේන්ති ආවේ එන්න හේතු තිබුණ නිසා. බුද්ධෝ කියන වචනෙන් පේනවා. අන්න එහෙම මේවා මේ ලෝභ දේශ මොහ මූලික හැඟීම් හටගන්නේ හේතු තිබෙන නිසා. හේතු තිබුවත් පුනර්භවය වළක්වන්න බෑ. එතකොට මිනිස් වර්ගයා බුදුන් වහන්සේ පාලන සමාජයේ හේතු තිබමින් තමයි මේ ගමන යන්නේ. අනතුරු මේ හේතු තිබීම අපි හොඳ නරක දෙකට බෙදා ගන්නවා. අපේ බෞද්ධයෝ නම් ඒකට පව්පින් කියලා කියනවා. සමාජ සේවක මට්ටමේදී ගත්තාම සුභ සාධනය සහ කරදර කිරීම කියලා කියනවා. නීතිය ගත්තාම නීත්‍යානුකූල දේවල් සහ නීත්‍යානුකූල දේවල් කියලා මේක බෙදෙනවා. හරි දේවල් වැරදි දේවල් කියලා. එතකොට මේ විදිහට මේ බෙදීමේදී සිදුවෙන කාරණේ තමයි ඊට අදාළව යම්කිසි ඇලීමක් ගැටීමක් හටගන්නේ. ඒ ඇලීමක් ගැටීමක් හටගැනීමේදී තමයි මේ අවස් වර්තමාන මොහොතේ හටගෙන නැසෙන ස්කන්ධ ධර්මතාවයන් යලිත් එබඳු දෙයක් හටගන්න හේතු ඉතුරු වෙමින් ශේෂ වෙන්නේ. මේ පෘථග්ජන පුද්ගලයා තුළ මේ හේතු ඉතුරු වෙමින් ශේ වෙන ක්‍රියාමාර්ගය සිද්ධ වෙනවා. ඔහු දන්නේ නැහැ ඒක. එහෙනම් අපිම නේද කර්ම බීජ රැස් කරන්නේ. හේතු ඉතුරු කරන්නේ. එතකොට ඒවා අද හෝ හෙට හෝ අනිද්දා වශයෙන් ජීවිත තුළ තේරුම් ගන්න සබපු දේවල් යනිනවා. හෙට වෙනකොට ඔබේ කය හෝ සිත අද තිබුණේක නැහැ. නමුත් ඒ කය ඊයට අදට සම්බන්ධ වෙන නිසා එකක් විදිහට ඒ උපදිනකොට දැන් හිටපු කෙනා නෙමෙයි, දැන් හිටපු දෙ නෙමෙයි අර උපදින්නේ. නමුත් ඒ උපදුනේ සබම නිසා නෙමෙයි. මෙසේ බුදුන් වහන්සේ වදාරනවා ලෝභ දේශ මොහ වශයෙන්. කාම රූප අරූප වශයෙන් මොනවා ලැබුවත් ඊට අදාළ පුනර්භවයකටපත් වෙන්න සිදු වෙනවායි කියන එක. අන්න දැන් තේරුම් ගන්න බුදු සමයේ ගැඹුරු කොටස් ඉවර නොවෙන්නා වූ සමාජයක, එහෙම නැත්නම් උපසම්පදාව පවා තුරන් වී ගිය පතපත වමනක් තිබුණු සමාජයක යලි සුචරිත සොයන්නා වූ අපේ මව්පියන් හෝ පූජනීය මහා සංඝරත්නය මේ හොයාගෙන ගමනේදී පව්පින් තේරුම් ගනිමින් පව් කරන්න එපා පින් දහම් කරන්න කියන මාර්ගය ඔස්සේ අපි මේ හොඳ හොයාගෙන ආපු සමාජයක් තිබෙනවා. නමුත් අපි මේ සමස්ත සමාජයේ බහුතරයක් හොයාගෙන ඇවිදින් තියෙන්නේ පෘථග්ජන භාවය තුළ හොඳ කියන එක. පෘථග්ජන භාවය තුළ හොඳ එක නරකයකේ දෙකේදීම විපාක තිබෙනවා. නරකයකටත් දුක් විපාක, හොඳ එකටත් විපාක. ඒක ලෞකික වශයෙන් සැපයක විපාක වුණාට ආරි සත්‍යයේදී ඒක දුක්ඛ විපාක. දුක්ඛ කියන වචනේ තේරුම දුක කියන අර්ථයට එහා ගිය දෙයක් නිසා එහෙම මතක් කරන්නේ විපාක තිබෙනවා. මෙන්න මේ தත්වයන්ට මොහොත දීම තුළ අපට පුදංජන පුද්දලෙන් වශයෙන් පුනර්භවයෙන් වළකින්න බෑ. මොකද අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා හොයන්න වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන ආකාරය නිසායි මේක සිදු වෙන්නේ. මෙන්න මේ ක්‍රියාත්මක වෙන ආකාරය ත්‍රිපිටකයේ සඳහන් කරනු ලබන්නේ මමත්වෙන් ක්‍රියා කරනවායි කියලා. ඒ මමත්වයෙන් ක්‍රියා කරනවා කියන හැඟීමකින් කියන්නේ මම කියන හැඟීමෙන් ක්‍රියා කරනවායි කියන එක. ඒ කියන්නේ කයෙන් ක්‍රියා කරනවට වඩා ගැඹුරු කරුණක් ඒක. කය තමයි අපි ළමා කාලේ ඉඳලා මහලු කාලේ දක්වා පාවිච්චි කරන්නේ. කය තමයි හොඳ නරක සියලු දේට පාවිච්චි කරන්නේ. නමුත් ඒ කය වචන දෙක පාවිච්චි කරන්නේ. නමුත් හැඟීමයි මේක ක්‍රියාත්මක කරන්නේ. ඒ හැඟීම් කොහොමද තිබෙන්නේ? එතකොට හැඟීම් වලදී අපි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියාත්මක කරන ලබනවා. අන්න මේ හැඟීමෙන් ක්‍රියා කිරීමේදී එතෙන්ට එන හැඟීම් ටිකට අපි කියනවා පව්හෝපින් කියලා. ලෝභ දේශ මොහ කියලා කතා කරනවා. මේ හැඟීම් සම්බන්ධයෙන් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර තියෙන කරුණක් තමයි හැඟීම් තමයි මම බවටපත් වෙන්නේ කියලා. මේක අපි අනන්ත වාරයක් මේ සමාජයට පැහැදිලි කරලා තිබෙනවා. නොගැඹුරු දහමක් තේරුම් ගන්නා වූ අය මම යන ශරීරයේ වශයෙන්, මම යන ශරීරයේ කොටස් වශයෙන් විස්තර කරන්න තමයි ඉගෙන ගන්න තිබෙන්නේ. ඒ ජීවිතයේ ආරම්භයේ සිට අවසානය දක්වා කෙනෙක් ඉන්නවා කියලා ගත්තොත්. ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදිනවා මැරෙනවා නම්. ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදින හැඟීම ඇසෙන් කනට කනින් නාසයට නාසයෙන් දිවට මාරු වෙනවා නම්. පවෙන් පිනට පිනෙන් ධානයට මාරු වෙනවා නම් ඒ ඉපදීමක් මැරීමක් නෙවෙයි. ඒ ඉපදින මැරෙන ශරණය තුල කවුද ඉන්නේ? ලෝභයේ ඉන්නවා, දේශයේ ඉන්නවා, අයිරිසාව ඉන්නවා, වෛරයේ ඉන්නවා, කෝධයේ ඉන්නවා, විවිධ අය ඉන්නවා. ඒ ස්කන්ධ පංචකේ ඉන්නා වූ මේ හැඟීම නොවේද මම කියන්නේ. අන්න එහෙම ඒ මොහොතේ ඉන්නා වූ මගේ සංකල්පය මම සහ මගේ ආත්ම සංකල්පයට යටත් වෙනු ලබනවා, වහල් වෙනු ලබනවා. මේක බුදුහාමුදුරුවන්ගේ නෙවෙයි, මායාවේ. එතකොට මායාවේ සංකල්පයේ මගේ මම මගේ ආත්ම නම් මායාව කියන්නේ සසරින් ගැලවෙන්න යෙදෙන කෙනෙක් වශයෙන් පෙන්වන්නේ නැහැ. කොයි විදිහෙන් හරි සසර බඳව ගන්න හදන කෙනෙක් කියලා පෙන්වන්නේ. එනම් මායා ඔබේ සිතට ආවේශ වුණාම ඔබ පව මමගේ මම වාගේ ආත්ම වශයෙන් කරලා සසර බන්ධනය හදා ගන්නවා. ඔබ බුද්ධිමත් වෙලා කල්පනා කරනවා පව හොඳ නැහැ. අපි වින කරන්න ඕන. ඔබ දන්නේ නැහැ. ඒතන් මම ඒ තමස්මින් ඒසෝ මේ අත්තා නැත්තන් නිත්සුක ආත්ම සංකල්පේ නම් වූ මායා පවේ සිට ඔබට හොරෙන් පිනට එන බව. තව ටිකක් බුද්ධිමත් වෙනකොට ලෝකයේ ආශ්‍රයෙන් පින්දහමත් මේ සසර ගමනේදී භවගාමි ප්‍රවෘත්ති විපාක ඇරුණාම සදාකාලික සනසීමක් හම්බ වෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තාම තමයි ಭಾರತೀಯ සමාජයේ වනාන්තරගත වෙලා ඒ නවත්තන්නට ඕනෑ නම් ගෘහකාරකයා හොයාගන්න වෙනවා. එහෙම නැතුව නතර වෙන්නේ නැහැ. ඒවා ධර්මශ්‍රවණය තුළින් කරගන්න ඕන කාරණාවක්. ඒවා අපේ චිත්තසෛසිකයන්ගේ ක්‍රියාකලාපයන් තේරුම් අරගෙන එහි පවපින මට්ටමේ සංවරයට එහා ගිය තවත් සංවරයක් තිබෙන බව. අරක වරදක් හෝ කරන්න එපා කියනෝ නෙමෙයි, තිබෙන බව තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. එතකොට තමයි අපට මේ බුදුදහමේ පැහැදිලි කරලා තිබෙන පුනර්භව කියන එක ස්කන්ධ පහෙන් පහට සිදු වෙන දෙයක්. මම මේකට කියන්නේ සිත් විලිවල පුනර්භවය කියලා. චිත්ත්‍යන්තයේ පුනර්භවය කියන එක. අදහට ගන්නව නැසෙනව. නමුත් අර සිංහල භාෂාවෙන් කියන ආකාරයට මටත් වෙලාවක් ආවොත් මම පලිය ගන්නම්කෝ කියන අදහසකින් තියනවා නම් අන්න ඒක තමයි පුනර්භවයට හේතු දෙවීම. කොහෙද තියෙන්නේ කියලා හොයන්නේ යන්න එපා. Tamanta aiti සීමාවක් තුළ තමන්ට විපාක දීම සඳහා මේවා ශේෂ වෙනවා. මේක තමයි බුදු පියාණන් වහන්සේ කියන්නේ පෙන්වන්නේ යත්තත්ිතෝ මුංචෙය්‍ය පාපකම්මා නාන්තලික් කියන සමුද්ද මජ්ජේ කියලා. මේ පුනර්භවයට හේතු තැබුවම විපාක වාරයෙන් ගැලවෙන්න පුළුවන් තනක් කොහෙවත් නැහැ. එතකොට පුනර්භවයට හේතු තබන්නේ මොන අවසෙන්ද තේරුම් ගන්න. පව් වශයෙන්, පින් වශයෙන්, ඥාන වශයෙන්, ලෝභ වශයෙන්, දේශ වශයෙන්, මොහ වශයෙන්. අතක තියාගන්න වෙනවා. මේ විදිහට මේ හේතු තැබීම සිදු වෙනවා. මේ හේතු තැබීම සිදුවීමේදී සිදු වෙන දෙයක් තමයි ඒවා විතර්ක ගණයට අයිති වෙන එක. සාමාන්‍ය ස්වභාවය ඉක්මවාමින් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විසංසා විතර්ක කියනවා. හැඟීම් හිතට ආවහම තමයි ඒ විතර්කය දැඩිව ගත්තාම, විතර්කය ඇලුනහම ඒක මමත්වයට යුක්ත වෙනවා. මමත්වෙන් යුක්ත වූ දෙයකට ඉතිරි නොවී අවසන් වෙන්න බෑ. මමත්වෙන් යුක්ත වූ දෙයකට සිදු වෙන්නේ ඉතුරු වෙලා අවසන් වෙන්න. අන්න මේ ඉතුරු වෙලා අවසන් වෙනවා කියන පදේ තමයි පව් කරනවා, පින් කරනවා, ඥාන කුසල් වඩනවා කියලා කියන්නේ. නැත්තම් පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ඥාන කුසල් සිද්ධ වෙනවායි කියලා කියන්නේ. කාට කියන්නද නේ? පවිනුත් පුනර්භවයේ, පිනුනුත් පුනර්භවයේ, ඥානෙත් පුනර්භවයේ කියවම සමහර අය ඒක පිළිගන්න ලෑස්ති නෙකුත් නැහැ. එකයි බුදු සමයෙන් උගන්වනු ලබන්නේ පුනර්භවයට හේතු නොතැබීමෙන් පුනර්භවය නතර කරන එකයි. ඔය හේතු නිරෝධයෙන් ඵල නිරෝධය කියන වචනේ එහෙම ගන්න වෙනවා. එහෙනම් අපි අරමුණු රසයක් ඉඳලා යලි විඳීමේ ඕනකමකින් යුක්තව හෙවත් ලෝභ දේශ මොහ වශයෙන් අරගෙන මම කොට ගැනීමෙන් අවසන් කරයිද, ඒක අවසන් වෙන්නේ නැහැ. යලිත් හටගන්න හේතු ඉතුරු වෙනවා. මේ යලිත් හටගන්න හේතු කොතරම් සංඛ්‍යාවක් තියෙනවද කියන එක බෞද්ධලිකව Taman සතු වෙනවා. තථාගතයන් වහන්සේ නම් වදාරලා තිබෙන්නේ මෙහෙමයි. යේ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සම්දුක්ඛානි කියලා. මෙහෙම ඇසෙන් කනෙන් නාසෙන් අල්ලා ගන්න හේතු 100ක් තිබ්බොත් නැත්නම් 1000ක් තිබ්බොත් මතක තියාගන්න. 100ක් තිබුවොත් ඔහුට දුක් 100ක් හට ගන්නවායි කියන්නේ. ඒක එකේ පුද්ගලයාගේ තබන හේතු සංඛ්‍යාව 500, 1000, 8000 ඕන තරම් වෙන්න පුළුවන්. එතකොට මේ හේතු තබන්නාට අනිවාර්යයෙන්ම මේකට මොහොන දෙන්න සිදු වෙනවා. දැන් එහෙමනම් මතක තබා ගන්න ඔබට පුනර්භවයේ සිදුවෙන ආකාරයේ ස්කන්ධ පංචකෙන් පංචකයට හේතු තවන නිසා ඒ හේතුන්ගේ ඵලයේ වශයෙන් ඊළඟ පංච ප්‍රධාන ස්තන්ධය හටගන්නේ. අන්න ජීවිත අවසානයේ දක්වාම ස්කන්ධ පහෙන් පහට මේ මරණය සිදුවෙමින් යනවා. ජීවිත අවසානයේ සිදුවෙන්නේ ස්කන්ධ පහ පහළ වෙන්න බැරි වෙන එක. ශරීරයේ තියෙන ශක්තිය දුර්වල වෙන එක. ස්කන්ධ පහ පහළ මේ ඕනකම නතර වෙලා නැහැ. අන්න තුන් වෙන්නා යනු මේ සංහානුසේ ඵලයයි. ගන්ධබ්බ කියන වචනේ පාවිච්චි කරලා රූපයක් හදාගන්න යන්න එපා. අර ඇමරිකාවෙන් විකාශනය කරන යම් කිසි දෙයක් මෙහෙ නරඹනකොට එතකොට ඒ හේතු එහෙම විකාශනය වුණා මෙහෙ හේතු එකතු වෙනකොට ඵලය පහළ වෙනවා. එහෙම මෙහාට මොකවත් ආව නෙවෙයි. හේතු තේරුම් ගන්න. ඒ මොකවත් ආවා කියන පදේ පාවිච්චි කරන්නේ නැතුව තේරුම් ගන්න අවිද්‍යා හේතු ඇතිතුරු ශරීරයක් ඇතහැරුණාට ආපහු පුනර්භවය සිදු වෙනවායි කියන එක. ජීවිතය තුල සිදු වෙන්නා වූ අද හෙට ඊයේ තබපු දේවල් යලි එන්නේ තබපු නිසා නේද? අන්නේ ආකාරයෙන්ම අනාගතයට සිදු වෙනා කෙනෙක් තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. එතකොට තමයි හැම දිනාටම පෘථග්ජන පුද්ගලයන් වශයෙන් පුනර්භවයේ වහල්ලු බවට පත් වෙලා ජීවත් වෙන්න ලස් තියෙනවා. ගමන කෙලවරක් නැහැ. ගමන කෙලවරක් නැහැ. නමුත් ඔබ අහලා තියෙනවද? අහලා තියෙනවද? දන්න පදයක් තියෙනවා. සංසාර සාරෝග විනීත නිසා. මොකද මේ පෙන්වන්නේ? සසර සැඩපහර නවතා නිවන් ලබ. නිවන් ලබ. සසර සැඩපහර නවත්තන එක. පවත්තන එකට බුදුදහම ඕන නැහැ. අන්‍යාගමිකයොත් නැත්තම් මිනිස් වර්ගය පවත්තාවේ. පවත්තන එක හොඳ පැත්තට හරවා ගැනීම බුදු සමයක් තුල අපි ඉන්නවා. දැන් ඊට එහාට යන්න වෙනවා. පවත්තන එක නවත්තන්නේ කොහොමද හොයන්නේ? අනෙහිදී වදනක් දෙකක් පමණක් මම පැහැදිලි කරනවා මේ සිද්ධිය තේරුම් ගැනීමේදී. එhmenනම් අපට සිදු වෙනවා සිතින් කයෙන් වචනෙන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා අරමුණක් අරමුණක් පාසා අල්ලා ගැනීම නැමැති ප්‍රමාදයට යටත් වෙනවද අල්ලා නොගැනීම නැමැති සිහිය පාවිච්චි කරනවද කියන එක තේරුම් ගන්න. අන්න පෘථග්ජනයයි කියලා කියන්නේ අර අபிසංකාර කෝවා කළත් මේ අල්ලා ගැනීම නැමැති අසහියට ප්‍රමාදයට පත්වන පුද්ගලයා. මේකට කියන්නේ සසර ප්‍රමාදය. කාලසටහනේ ප්‍රමාදය නෙවෙයි. යම්කිසි පුද්ගලයෙක් මෙසේ ලෝභ දේශ මොහොහසින් අරමුණට ඇලිලා හේතු තියයිද ඒ සසරේ ප්‍රමාදය. මේ ප්‍රමාදය සිදුවන්නේ අසහිය නිසා. මතක තබා ගන්න. ඒ අසහිය ඔබ කියන වචනට වඩා ගැඹුරු එකක්. ඔබ සාමාන්‍යයෙන් එදිනෙදා දේවල් තියෙන තැන මතක තබා ගැනීමනේ සිහිය කියලා කියන්නේ. මේ කීිතහාදයක්. දැන් බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව ගත්තල එහෙනම් අසහියෙන් කටයුතු කරන තාක්කල් පවපින ධානයෝස්සේ පුනර්භවය සිදු වෙන එක වළක්වන්න කාටවත් බැහැ. එනිසා තමයි උන්වහන්සේ වැදගත් වදනක් ප්‍රකාශ කරන්නේ අප්පමාදෝ අමත පදං කියලා. එහි තේරුම සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය පුනර්භවයට හේතු නොතැබීමේ මාර්ගයයි. ඔබට තේරෙනවද බුදු සමයේ භාවනාව කියන වචنين පාවිච්චි කරන්නේ මේක කියලා. මේ පුනර්භවයට හේතු නොතබා අවසන් කරන්නට දරන මහන්සියයි භාවනාව වෙන්නේ කියලා. ඒක තමයි විදර්ශනාව කියලා කියන්නේ. නමුත් පුනර්භවයට හේතු තබාගෙන හිතේ ලෝභ දේශ මොහ තබාගෙන අපේ සමහර අය මධ්‍යස්ථාන හොයමින් භාවනා කර කර යනවා. ඒ පෘථග්ජන භාවය තුළ පුනර්භවයට හේතු හොයන්නේ නැතුව පුනර්භවයට හේතු හොඳ පැත්තට හරව ගන්න. අදක තබා ගන්න. ඒ නිසා එබඳු පුනර්භවයට හේතු අවසන් නොකරන භාවනාවකින් පුනර්භවයට හේතු යටපත් වෙනවා ඈත් වෙනවා ඇරුණාම අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. ඒ නිසා බුදු සමයේ ගැඹුරු තේරුම් ගත්තයින් පසුව තමයි කෙනෙකුට මේ භාවනාවෙන් කෙරෙන්න ඕන පුනර්භවයට හේතු නොතබා අවසන් කිරීම නේද කියන එක තේරුම් ගන්න. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ධර්මදේශනා ගොඩක් සවන් දෙන්න ඕන. කරුණු පැහැදිලි කර ගන්නට ඕන. පාසල් අධ්‍යාපනයේ ඉක්මවා යමින්, දහම් පාසල් අධ්‍යාපනයේ ඉක්මවා යමින්, කවි බණ නැත්තම් විරුද්ධ බණ ඉක්මවා යමින්, එහෙම නැත්තම් පින් කිරීම කියන කාරණේ ඉක්මවා යමින්. ඒක නවත්තන්න එහෙම එපා. ඒට ඇලෙන කාරණේ නම් ඉක්මවා යමින් ඔබ මේ හේතු ඉතුරු වීම අවසන් කරන ක්‍රියාමාර්ගයට යන්නේ කොහොමද කියලා තේරුම් ගන්න වෙනවා. අන්න ඒ තේරුම් ගැනීමේදී ඔබට වදන් දෙකක් ඉගෙන ගන්න හම්බ වෙනවා. එක්ක සිහියෙන් කටයුතු කිරීම නැත්නම් අසහියෙන් කටයුතු කිරීම. ඒක ප්‍රමාදය සහ අප්‍රමාදය. තව වදන් දෙකක් තිබෙනවා යෝනිසෝ මානසිකාර්යය සහ යෝනිසෝ මානසිකාර්යය. අයෝනිසෝ මානසිකාර්යය පුනර්භවය ලබා දෙයි. යෝනිසෝ මානසිකාර්යයට එන්න වෙනවා. මේ කාරණා තේරුම් ගැනීමේදී ඔබට අවසන් වශයෙන් වදන් කීපයක් තිබෙනවා කියන්නේ. මේ සංස්කාරයන්ගේ නිත්සුක ආත්මය සත්වයාට පුනර්භවය ලබා දෙයි. මෙන්න මේ தත්ත්වේ තමයි සියලු දෙනා ඉන්නේ පෘථග්ජන සමාජයේ. එයින් ගැලවීමට බුදු පියාණන් වහන්සේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන ගැඹුරු අරුත් ඇති වදනක් දේශනා කරලා තියෙනවා. ඒ ගැඹුරු අර්ථ පාසල් අධ්‍යාපනයේ හෝ දහම් පාසල් අධ්‍යාපනයේ හෝ සාමාන්‍ය දැනීමේදී ඔබට ලැබෙන්නේ නැහැ. ඒ බඳු කරුණු තේරුම් ගත්ත අයගේ ආශ්‍රයෙන් මේ වදන් වල තියෙන අරුත් පවා නිවැරදි කරගෙන සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය කර්මක්ෂය කරලා දෙනවා නේද? සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය මොහොතින් මොහොත පුනර්භවයට හේතු ඉතුරු නොකර අවසන් කරලා දෙනවා නේද? මම මේක පාවිච්චි කරන්න ඕන නේද කියලා තේරුම් ගත්තාම ඔබට පුනර්භවයෙන් අතමෙදීම සඳහා තථාගතයන් වහන්සේ හිලි කරවදාලා වූ සංස්කාරයන්ගේ අනිද්දුක්ඛානාත්ම නැමැති ධර්මයේ සරණ වෙනවා. අගේ ඇදැම් වදන්වල වදන්වල තිබෙනවා සංස්කාර ධර්මයන්ගේ අනිද්දුක්ඛානාත්ම යන වදෙහි තියෙන ගැඹුර තේරුම් ගන්නට තරම් නුවණ මොහුකුරායාමේදී කියලා. සමාජයට අවශ්‍ය කාරණයක් මේක මතක තබා ගන්න. මේ නුවණ මොහුකුරායන්ත වෙනවා. ඒ නුවණ මොහුකුරායාමේදී පාසල් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත අනිත්‍ය පදේ අර්ථෙ ඉන්න එපා. එහෙම නැත්නම් ඔබට මව්පියන් නැත්නම් ඔබට ස්වාමින්වහන්සේ කෙනෙක් මළගෙදරකදී මේ ශාරීරිය දිරයානේ අනිත්‍යයි කියලා ඉගෙනගත්ත තැන ඉන්න එපා. ඒක ආර්ය සත්‍ය අනිත්‍ය නෙමෙයි. සම්මුති සත්‍යයේ අනිත්‍යෙන් කෙලෙස් නැසෙන්නේ නැහැ. ඒක ආර්ය සත්‍ය අනිත්‍ය ගැඹුරු අර්ථය. ඒ නිසා මේක දෙකක්. මේ සම්මුති සත්‍ය අනිත්‍යම බොහෝ දෙනෙක් දන්නේ ඒක කවුරුත් දන්න දෙයක්. ආර්ය සත්‍ය අනිත්‍ය සරලින් තමයි කෙනෙකුට දුකින් මුදෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. එබැවින් පුනර්භවයේ සිදුවෙන ආකාරය තේරුම් ගන්න දැන් පුනර්භවයේ නැති කරන්න අවශ්‍ය නම් ආර්ය සත්‍ය අනිත්‍ය තේරුම් අරගෙන අනිත්‍ය සරණ කරගන්න තැනට එන්න. එවිට ඔබට තථාගතයන් වහන්සේගේ ධර්මයේ වැටහෙන පුද්ගලෙක් බවට පත් වෙලා ඒ තුලින් සිදුවෙන්නා වූ ශාන්තිය ආත්මාර්ථකාමී තනි දෙයක් පන්නේ නැහැ. ඒ තුල ඔබේ පුනර්භවයට හේතු නැති වෙනවා කියන්නේ ලෝභ දේශ මොහ ඔබේ සිතින් බැහැර යනවා. ලෝභ දේශ මොහ ඔබෙන් සිතින් බැහැර යන ප්‍රබුද්ධ සැබෑ මිනිස්සෙක් ඉන්නවා. ඒ සැබෑ මිනිස්සයා ලෝකෙට කවදාවත් අවඩක් කරන්නේ නැහැ. අන්න එහෙමයි මේ ලෝභ දේශ මොහ සිතින් බැහැර කිරීම තුළ යහපත් සමාජයක් බුදු සමය තුළ බිහිවුණේ කියන එක තේරුම් ගන්න. වර්තමාන සමාජයේ එබඳු තත්ත්වයක් ඇති කිරීමට කොටස් කරුවන් බවට පත් වීමට මෙම මාධ්‍ය මෙහෙවර හේතු වාසනා වේවා යන්න අපේ ප්‍රාර්ථනයයි. ඒ වගේම දායකත්වය මේවට දරන දායකත්වය දරන අය ඉන්නවා. ඒ අයට ඒ සඳහා ස්තුතියක් කරන්නට වෙනවා. ඔබ අපි හැම දිනාටම මේ ක්‍රියා මාර්ගයන් තුළ දුකින් මිදෙන සමාජයක් ස්ථාපිත කරන්නට මෙම ධර්ම දේශනාවන්වල එලි කරන්නා වූ කරුණ හේතු ආසනාව වේවා. ඔබ හැමට ශාන්තියක් වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද දවසේ ධර්ම දේශනාව දේශනා කරගැනීම සඳහා සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරුවන් සහ උන්ගේ ප්‍රාර්ථනා පිළිබඳව අපි මේ මොහොතේ කතා කරන්න වෙනවා. මේ ගොඩ නඩු හේන අංක 498 දෙක ලිපිනෙහි පදි